යම් විදියකට මේ ධර්මය අහලා ඉගෙනගෙන කියවලා අපි යම් විදියකට තේරුම් ගත්තාද අනේ ඔබත් මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් හොඳයි කියන කරුණාවෙන් මේ දේශනා කරන්නේ. තේරුම් ගන්න පුළුවන් සරලම විදියට තේරුම් කරවන්න. ඒ නිසා ඔබට ලැබිච්ච විශාල භාග්යයක් විදියට සලකන්ද මේ නිවන් මාර්ගය ගැන ඉගෙන ගන්න ලැබෙන මේ දේශනා මාලාව ගැන. පින්වතුනි අපේ හිතවල රාගය, රාගය, ද්වේෂය, මෝහය, මාන්න, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තියෙනවනේ. ඒ වුණාට ඔබ හිතන්නේ කොහොමද? රාගය කියන එක සම්පූර්ණයෙන් අපිට රාගය ගැන අවබෝධයක් තියෙනවද? මේ ලෝක සත්‍යයට ධර්මීය පුරුදු නොකරපු කෙනාට රාගය ගැන අවබෝධයක් නැහැ. පින්වතුනි මේ රාගය සමතෙන් යටපත් කරලා කෙනෙකුන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඔන්න රාගහිත යටපත් කරලා සමාධි භාවනා වඩලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. අපි කියමු මේ බ්‍රහ්ම ලෝකෙ උපන් සත්වයාට අවශ්‍ය තියෙනවා කල්ප 500ක්. දැන් මේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගත බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්නමම පහළ වෙන්නේ මේ කල්පය කොටස් 6කට බෙදුවොත් මුල් කොටස් 2කේ. තව කොටස් 4ක් ඉතුරුව තියෙනවා. ඒ ඔක්කොම එක කල්පයක්. එවැනි කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා රාග හිතක් නැතුව. රාග සංඥාවක් නැතුව ඉඳලා මනුෂ්‍ය ලෝකේ තාවර පස්සේ මේ ඉන්න කරුණ වෙන ඒ දෙනෙකුට අලු යට ගිනි පුපුරක් වගේ රාග ගින්න ඇවිස්සෙනවා. අවුරුදු ගණන් තරහ යන්නේ නැතුව ඉඳලා මේන් තරහ ඇවිස්සෙනවා. එතකොට කොයි වගේ කොහොම දෙයක්ද මේ රාගය කියන එක? සාමාන්‍යයෙන් ඕන කෙනෙක් කයින් මේ රාගික ක්‍රියාවලින් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්. නමුත් ඒ කයින් විඳින ආස්වාදයේම සමහර වෙලාවට ඇස් දෙකෙන් විඳිනවා. කයින් විඳින ආස්වාදය එක්ක කන් දෙකෙන් විඳිනවා. එක කතා කර කර විඳිනවා. ජරා කතා උස්සවස ඒ කතාව තුලින් ආස්වාද විඳිනවා. බලන්න රාගයේ ස්වභාවය. ඉතින් ඒ නිසා අන් අය තුල රාගයේ උස්සවස රාග ආස්වාද විඳිනවා. එතකොට මොකද්ද මේ රාගය කියලා කියන එක? මේකේ මූලික සිද්ධාන්තය කොහොමද? ඊළඟට මේක මේ පංච මේක සිතිවිල්ලන්නේ රාග සිතිවිල්ල. උතෝර ඒ රාග සිතිවිල්ල මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපී පුරා පැතිරිලා යනවානි. උතෝර හිතට රාගයක් ආපුම කයෙන් ප්‍රකට වෙනවා. හිතට ද්වේෂයක් ආපුම කයෙන් ප්‍රකට වෙනවා. ඊර්ෂ්‍යාවක් ආපුම කයෙන් වචනෙන් ප්‍රකට වෙනවා. වචනවලින් නොදැනී යනවා ඊර්ෂ්‍යාව. එතකොට මේ රාග, දේශ, මෝහ, ඉරිෂ්‍යා, ක්‍රෝධ, මදමාන කොයි වගේ කන්ද? බුදුරජාන් වහන්සේ වදාලා මේ රාගයේ කියනක පිරිසිඳ අවබෝධ කරන්ට නම් පිරිසිඳ දකින්ට නම් රාගයේ කියනක නසන්ට නම් රාගයේ කියනක ප්‍රහාණය කරන්න නම් රාගයේ කියනක ශ්‍රේ කරන්න ඕනේ නම් රාගයේ කියනක වනසන්න ඕනේ නම් රාගයට නොඇලෙන්න ඕනේ නම් රාගේ නිරුද්ධ කරන්න ඕනේ නම් රාගේ අත්හරින්න ඕනේ නම් රාගේ දුරු කරන්න ඕනේ නම් කාරණා 37ක් වඩන්න ඕන. ඒවනාහි 37 බෝධිපාක්ෂික ධර්ම. 37 බෝපෙකි ධම්. බෝධිපාක්ෂික විධර්ම 37 වඩන්න ඕන කියනවා රාගේ කියන එක තේරුම් ගන්න. එපමණක් නොවි ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, එකටක කිරීම, ඉරිසියාව, මසුරු බව, මායාව, වංචාව, දැඩි බව, සාරම්භය, මානය, මදය, ප්‍රමාදය. මෙවැනි කෙලෙස්. දැන් මේ කෙලෙස් තියෙන කාල තුළද සුද්ධ ළඟද? කෙලෙස් තියෙන කාල ළඟද? තමන් ළඟ. ඔය කියපු කෙලෙස් අකුරක් නෑර තමුන් දුල තියෙනවා. එක ඉස්පිල්ලක් පාපිල්ලක් නැර තමන් තුල තියෙනවා. එතකොට මේ තියෙන කෙලෙසේ කොයි වගේද කොහොමද කියලා තේරුම් ගන්නත් ඒ කෙලෙසේ ප්‍රහාණය කරන්න නිරුද්ධ කරන්න අත්හරින්න දුරිම්ම දුරු කරන්න ආය හට ගන්න නැති මන්ත්‍රමට පස් කරන්න නම් සත්‍විස් බෝධිපාංශික ධර්ම වඩන්න ඕනේ. එහෙනම් යම් දවසක අපේ හිතේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙනවා නම් නැති වෙන්නේ මේ බෝධිපාංශික ධර්ම 37 වැඩුවොත්. එහෙනම් මේ රාගය අපේ හිතෙන් දුරු නොවුනේ මන්ද? ද්වේෂයේ ඉරිසියාව ක්‍රෝධය මාන්නය මදය ප්‍රමාදය වංචාව සට කපට මායන් ගුණමකුකන් මේ මිනිසුන්ගේ හිත් තුළින් නැති නොවුනේ මන්ද? වැඩුවේ නැති නිසා. කුමක් වැඩුවේ නැති නිසාද? බෝධිපාශික ධර්ම 37 වැඩුවේ නැති නිසා. කෙලෙස් ප්‍රහාණය නොකලා කියන්නේ නිකෙලෙස් වෙන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද? එහෙනම් අපිට නිවන අවබෝධ නොවුනේ මන්ද? මේ බෝධිපාශික ධර්ම 37 වැඩුවේ නැති නිසා. එහෙනම් නිවනට කැමති කෙනෙක් කොච්චර හොඳට නිවන් මාර්ගය ඉගෙන ගන්න ඕනේද? මේ මාර්ගයේ කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනේද? එතකොට පින්වත්නි, අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාහලා රහතන් වහන්සේට උනත් මම නිකිලිසු අරහත් භික්ෂුන් වහන්සේ නමක් කියලා රහතන් වහන්සේ නමක් කියලා ලෝකයට ප්‍රතිඥා දෙන්න පුළුවන් වෙන බලය තමයි කිව්වා බෝධිපාක්ෂික ධර්ම 37 වඩලා නිවා කොට තිබීම. අද කාලේ තර්ක විතර්ක කටේ හැකරකම ඊළඟට මොකක් හරි බල පුළුවන් කාරකම ප්‍රසිද්ධිය තර්කය ඕවනේ රහතන් වහන්සේ නමක් කියන එකට අද කාලේ ඉන්නේ. එහෙමත් නැත්නම් සංසිඳිච්ච බව බිම් බලාගෙන යෑම නිහඬව සිටීම සමහර කෙනෙකුට ඒක කෙනෙකුට රහතන් වහන්සේ නමක් කියලා තේරුම් ගන්න යම් නිර්ණායකයක් වෙන්න පුළුවන් අද කාලේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේ නමං කියලා තේරුම් ගන්න පුළුවන් බලයක් උපදින්නේ මේ බෝධිපාංශික ධර්ම 37 වඩා අවසන් කිරීම. කොමනවද මේ කොමක්ද මේ බෝධිපාංශික ධර්ම 37? ඒ තමයි සතර සතිපට්ඨානය. සතර සම්‍යප්ප්‍රධාන වීර්ය. සතර 이르දිපහඳ. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර පින්තුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතුට අපි මෙතෙක් කාලයක් අහලා තිබුණේ නිකම එක නිවන් මාර්ගය තියෙන, ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එතකොට එහෙනම් දැන් කොහොමද මෙතන මේ 37ක් උනේ? පින්තුනි මේ නිවන් මාර්ගයේ ඉදිරියට අපි විස්තර කරනකොට මේ සූත්‍ර දේශනා ඇසුරෙන් හොඳට පැහැදිලි කරලා තිනවා මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න තියෙන ශීලයේ පිහිටලා. ශීලයේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට ඒ තුල වැඩෙන ගුණධර්ම 37 තමයි කියනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. මේක හරිය අපූර්ව නිවන් මාර්ගයක්. අපූර්ව නිවන් මාර්ගයක්. ඊට පස්සේ අපි ආයෙ ගමුකෝ. ඔන්න දැන් අද ඉඳලා අපි සතර සතිපට්ඨාන ඉගෙන ගන්නවා. ඒතර සතර සතිපට්ඨාන කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ යාට බුද්ධ ශාසනය හරයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. පිරිසුදු නිවන් මාර්ගයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට ඒ සතර සතිපට්ඨාන ගැන ඉගෙන ගන්නකොට තියෙනවා සතර සතිපට්ඨානේ තමයි නිවනට එකම මාර්ගය කියලා එතන විස්තර කරනවා. ඇයි එහෙම වෙන්නේ? මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණව වැඩෙන්නේ ඔහු සිහිය පිහිටවන ආකාරය අනුව. ඔහුගේ සිහිය දියුණු වීමත් එක්ක සිහිය පිහිටවන ආකාරය කියන්නේ සිහිය ඔහුට පිහිටවන්න තියෙන්නේ කයයි. සිහිය පිහිටවනවා පිහිටවන්න තියෙන්නේ වේදනාව තුළ. සීහිය පිහිටවනවා නම් පිහිටවන්න තියෙන්නේ සිත තුළ. සීහිය පිහිටවනවා නම් පිහිටවන්න තියෙන්නේ ඒ සිතක් දියුණු කරනකොට හෝ සිතේ ඇතිවෙන මනෝභාවයන්. එහෙම නැත්නම් සිතේ ඇතිවෙන දියුණු පිරිහින් තත්වයන් පිළිබඳව හොඳට සීහිය පිහිටවන්න ඕන. ඒක ධම්මානුපස්සනාවට ඇතිවෙන්නේ. ඒක කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඉතුරු පින්වතුනි මේ සතර සතිපට්ඨානය තමයි ඒ බෝධිපාක්ෂික ධර්ම 37 මූලික කාරණා හතර. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න උනත් කෙනෙකුට සතර සතිපට්ඨානේ හිත පිහිටන්න ඕන. ඒතකොට ඔබට දැන් ආයත් ගැටලුවක් මතුවේවි කෙනෙකුට. එහෙමනම් දැන් ඔන්න කුරරගර වැසි කාළි උපාසිකා කියලා උපාසිකාවක් සාතාගිරේ හේමවත දෙන්න ආකාශේ බුදුගුණ කියන එක අහගෙන ඉඳලා සෝවන් වුණා. ඊළඟට බණහායිද්දින් සෝවන් වෙච්චයි ඉන්නවා. සරියුත් තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලසලා ඉද්දින් තමයි රහත් උනේ. එතකොට එහෙනම් කොහොමද මේ බෝධිපාක්ෂික ධර්ම 37 වලන්න ඕන කියන කාරණාවයි බුදු කෙනෙක්ගේ අභිමුඛයේ එක බණපදයකින් ධර්මය අවබෝධ කරන අයයි අතර වෙනස මොකද්ද? පින්වතුනි මේ බෝධිපාක්ෂික ධර්ම 37 ක්‍රම හතරකට තමයි පුරුදු වීම තියෙන්නේ ශ්‍රාවකයන් තුල. එක්කෝ සතර සතිපට්ඨානෙ, සතර ඍද්ධි පහද, සම්මයන් ප්‍රදාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදි හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සංසාරේ ගොඩක් මේ මාර්ගාංග පුරුදු කරලා. සත්‍රිස් බෝධිපාංශික ධර්ම ගැන අහලා, සතර සතිපට්ඨානේ වඩලා, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම වඩ වඩා නිවනට බලවත් කැමැත්තෙන් ගුණෝ ගුණධර්ම පුරුදු කර කර පූරිත මහා පිණකෙන් යුක්තව කෙනෙක් උපදිනවා බුද්ධ කාලේ. එදවිට එයා බුද්ධ කාලේ ඉපදුනාට පස්සේ යා එක්ක දුප්පත් පවුලක, එක්ක පොහොසත් පවුලක, එක්ක ස්ත්‍රියක්, එක්ක පුරුෂයෙක්, එක්ක ඔහු පැවිදි වෙලා, එක්ක පැවිදි වෙලා නැහැ, එක්ක අන්‍යාගමික කෙනෙක්, කවුරු හරි වෙලා බුදු කෙනෙක්ව දර්ශනයට ලක් වෙන බුදු කෙනෙක්ගේ හඳ අහන්න පුළුවන් ස්වභාවයක උපදිනවා. මේ කෙනාට බුදු ත්‍රිජානන් වහන්සේ හෝ මනාව ශාස්ත්‍රු සහසනය තේරුම් කරන භික්ෂුන් වහන්සේ නමක් හෝ මුණ ගැහෙනවා. මොහුට ධර්මයේ දේශනා කරනවා. ඔහුට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ඇහෙන සුළු මොහොත තුල, ඒ ධර්මයේ ඇහෙන සුළු මොහොත තුල සසරේ වඩන ලද ගුණධර්ම සියල්ල පිරිපුන් වෙලා යනවා. ඒ බණහන ආසනයේදීම මඟපල් ලබනවා. ඊයත් අන්න කියනවා උග්ගටි සංඤෝ වහා ධර්මය අවබෝධ කරනවා. සමහල්ලාට දහං කරුණු මාත්‍රකාවසෙන් දේශනා කරන්නේ ඒ ප්‍රමණකින් අවබෝධ කරනවා. එතකොට තව පිරිසක් ඉන්නවා ওই විදිහටම සංසාරේ කුසල් දහම් පූර්ණීටපත් කරලා. එතකොට දැන් තේරෙනවා නේද මේ නිවන් දකින්නවා කියන එක මේ ගහකින් ගෙඩිනවා වගේක් නෙවෙයි. හතු පිපෙනවා වගේ දෙයක් නෙවෙයි. මේ හිටියා මෙන්න බිම්මල් පිපුණා. එහෙම ගන්න නෙවෙයි. මේක බොහෝ දීර්ඝ කාලයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. පසක තැබේවා අරහත්වේ ගැන ලෞතුරා සම්මා සම්බුදු බව පතා අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. ආකාර 10ක උත්සාහයක ප්‍රතිඵලයක්. ආකා ඒ දස පාරමිතා පාරමිතා උපපාරමිතා පරමන්ත පාරමිතා වශයෙන් ආකාර 30ක ප්‍රතිඵලයක්. කොච්චර පුසල් නම් වැඩුවාද? කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. ඒ සියල්ලම පුරුදු කළා, පුරුදු කළා, පුරුදු කළා, පුරුදු කළා. සෑම බුද්ධ ශාසනිකම මනුෂ්‍ය ලෝකේ ඉපදිලා හිටියොත් අනිවාර්යෙන් පැවිදි වෙනවා බුදු කෙනෙක් ළඟ, අපේ මහ බෝධිසත්වෝ. ඒත් මේ බුද්ධ ශාසනවල පුරුදු කරන ගුණධර්ම. ඒවත් එක තමයි පූරිත වූ ඥාන සම්භාරයක් එක්ක ගුරු උපදේශ රහිතම බෝධිපාක්ෂික ධර්ම 37 වඩනවා. ඔන්න බුද්ධ ශාසනේ ඔය වගේ ශ්‍රාවකයෙකුත් ඉපදෙනවා. සංසාරේ කුසල් පුරුදු කරන ලද මෙයාට මොන ඕනම ආකාරයකින් ඉපදෙන්න පුළුවන්. දුප්පත්, පෝසත්, ලක්ෂණ කැතේ ස්ත්‍රී පුරුෂ. ඉතින් සංසාරේ කරන ලද හොඳ නරක මිශ්‍ර වූ කර්මනි මිනිසයාට සත්වයාට තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ කියන්නේ හොඳ නරක දෙකම විපාක දෙන තැනක් නේ. ඉතින් ඒ නිසා දුප්පත් වෙන්න පුළුවන්, පෝසත් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණ වෙන්න පුළුවන්, ශාස්ත්‍රී වෙන්න පුළුවන්, වෛශ්‍රී වෙන්න පුළුවන්, ශූද්‍ර වෙන්න පුළුවන්, සැඩොලෙක් වෙන්න පුළුවන්, වීදි ළමෙක් වෙන්න පුළුවන්. ඔහුත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. එතකොට මේ මොහොත ධර්මයේ දේශනා කරාට අර වහා ධර්මයේ කියූ පමණින් අවබෝධ වෙන්නේ උග්ගටි සංයෝ නෙවෙයි. මෙයා විපංචිත සංයෝ. මෙයා මොකද කරන්නේ? මෙයාට ධර්මයේ විස්තර වශයෙන්, විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ධර්මයේ විස්තර වශයෙන්, විභාග වශයෙන් සංක්ෂිප්තව නෙවෙයි, විස්තර වශයෙන්, විභාග වශයෙන්. තවත් විස්තර කිව්වොත් අර උග්ගටි සංයෝ ඉක්මනට ධර්මයේ අවබෝධ කරන අයට මේ නිවන ගැන කියපු ගමන්, නිවන් මාර්ගය ගැන කියපු ගමන් ඉක්මනට යාලා අවබෝධ කරනවා. මෙයාට ධර්මයේ විස්තර වශයෙන්, විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ආදීනව කියලා දෙන්න ඕන. මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ ආදීනවයක් කියලා දෙන්න ඕන, නිස්සාරණයක් කියලා දෙන්න ඕන. විස්තර කර කර කියලා දෙනකොට අවබෝධ කරනවා. ඔන්න එතකොට යාලා ධර්මයේ විස්තර වශයෙන් අහනකොට, විස්තර වශයෙන් පුරුදු කරනකොට මේ බෝධිපාක්ෂික ධර්ම 37 එයා විස්තර වශයෙන් පුරුදු කරනවා. අන්න යාන්ට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. එයත් ධර්මය අවබෝධ කරන කෙනෙක්. වහා අවබෝධ කළත්, හිමීට අවබෝධ කළත් අවබෝධ කරනවා. තව කෙනෙක් ඉන්නවා, එයාට කියනවා නෙයිය කියලා. එයා මෙන්න මෙහෙම. එයා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මෙහා ගොඩාක් පුරුදු කරනවා. මහාංශ දෙවි පුරුදු කරනවා. මෙයාට ශාස්ත්‍රෝන් වහන්සේගේ නිවන ගැන අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. ආදීනෝනි සරණ අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට ආශ්‍රාදයේ ආදීනවේ නිස්සරණය. කියන්නේ මේ ආයතන හයක් සහිත ලෝකේ, නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකේ ආස්වාදයක් ඔහුට කියලා දෙන්න ඕන. එහි ආදීනවයන් ඔහුට කියලා දෙන්න ඕන. නිස්සරණේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩලා මේ චන්දරාගේ ප්‍රහාණය කරන හැටි ඔහුට කියලා දෙන්න ඕන. ඔහු බොහෝ කාලයක් මහන්සි වෙනවා. හොඳට පුරුදු කරනවා බෝධිපාක්ෂික ධර්ම. දිවි කැප කරලා පුරුදු කරනවා, බොහෝ කාලයක් පුරුදු කරනවා. ඔහුට මේ ධර්මය අවබෝධ වෙනවා. ඔහුත් නිවන අවබෝධ කරගන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුටත් මාර්ගඵල ලබන්න පුළුවන්. ඔය තුන්වෙනි කෙනා. දැන් බලන්න, එක්කෙනෙකුට මේ බෝධිපාක්ෂික ධර්මය වහා හටගත්තා. එක්කෙනෙකුට ටික කාලයක් ගියා. තව එක්කෙනෙක් මහන්සියෙන් ඉගෙන ගත්තා. ගොඩක් පුරුදු කළා. එතකොට බෝධිපාක්ෂික ධර්ම බොහෝ කාලයක් පුරුදු කිරීමේ විපාක විදිහට මාර්ගඵල අවබෝධ වුණා. තව එක්කෙනෙක් ඉන්නවා. එයාට කියනවා පදපරම. පදපරම කියලා කියන්නේ එයාට නිවන ගැන කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. නිවන මාර්ගය ගැන කියපු බලයට අවබෝධ වෙන්නේ නැහැ. ආදීනව, නිස්සරණ, මේවා විස්තර වශයෙන්, භාග වශයෙන් කිව්වට ඒත් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට මෙයාට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම අමාරුවෙන් පුරුදු කළා, පුරුදු කළා, පුරුදු කළා, එහෙම අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට අවබෝධ කරන්න වීරියකුත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? නමුත් මෙයා ගොඩාක් ආසයි නිවන් දකින්න. අවබෝධ නොවුනාට. මෙයා ගොඩාක් ආසයි ධර්මයේ ඉගෙන ගන්න. නිවනට කැමති, මාර්ගඵල අවබෝධ කරන්න කැමති, බෝධිපාසික ධර්ම වඩන්න කැමති, මෙයා එකින් එක ඉගෙන ගන්නවා. වචනෙන් වචන ඉගෙන ගන්නවා. පුරුදු කරන්න තියෙන නිවන් මාර්ගය. එතකොට මෙයා ධර්මයේ ඉගෙන ගන්නවා. හැම වනපදයකම අර්ථ ඉගෙන ගන්නවා. හැබැයි මෙයාට තියෙන අවාසනාව තමයි කොච්චර මෙයා මහන්සි වුණත් මෙයාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේන මේ කෙනාට කියනවා පදපරම ඒ දහම් පදයන්ගේ අර්ථ තේරුම් ගන්න මට්ටමට පදයේ පරම කරගෙන වාසය කරනවා. එතකොට එච්චරයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ හතර දෙනා. එතනින් පස්සේ අශෘතවත් අන්ධ බාල පෘතංජන ශාසනයෙන් බාහිර එතනින් එහා. එතකොට එහෙනම් වහා අවබෝධ වීමකුත් අද කාලේ නැත්තම් උග්ගටි තඤ්ඤෝ විපංචි තඤ්ඤෝ ඊළඟට විස්තර විභාග වශයෙන් දේශනා කළත් අවබෝධ වීමකුත් නැත්තම් අමාරුවේ මහන්සියෙන් බෝධිපාක්ෂික ධර්ම දිවි දෙවිනි කොට වඩලා ඒන මාර්ගඵල අවබෝධ කරගන්න පිලිසකුත් නැත්තම් අනිවාර්යයෙන්ම නිවන සොයාගෙන යන කෙනා ඊළඟට වැටෙන්නේ පදපරම දහන් අර්ථ ධර්මයේ අර්ථ තීරුම් ගන්න මට්ටමට. බෝධිපාක්ෂික ධර්ම 37 ඔහුට විස්තර කරන්න පුළුවන්, විභාග කරන්න පුළුවන්. ඊළඟට මේ මුළු බුද්ධ වචනේම ඔහුට අහන්න ආසයි, ඉගෙන ගන්න ආසයි එතන. ඔච්චරයි. නේදර මාර්ගඵල අවබෝධයකුත් නැත්නම්, දහන් දැනුමකුත් නැත්නම්, පදපරම කියන තැනටවත් එන්නේ නැහැ. දැන් පදපරම වීමේ තියෙන වටිනාකම තමයි, ධර්මයේ අර්ථ ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම තමයි, යම් දවසක නෙය්‍ය කෙනෙක් වෙන්නේ හෝ විපංචි තඤ්ඤු කෙනෙක් වෙන්නේ හෝ උග්ගටි තඤ්ඤු කෙනෙක් හෝ වෙන්නේ අර පදපරම කෙනා. ධර්ම ඉගෙන ගත්ත කෙනා තමයි අර තුන් දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අද කාලේ සත්‍විස් බෝධිපාංශික ධර්ම කියලා කෙනුට ඒක දන්නේ නැත්නම්, ඔය මොනවද කියලා දන්නේ නැත්නම්, එයා පදපරම කෙනෙක්වත් නෙවෙයි. පින්වතුනි, අපි මහ ලොකුවට කෑ ගැහුවට බුදුරජාන් වහන්සේනි දන්නේ මේ අවබෝධ වෙන ක්‍රම. ඒ නිසා අද කාලේ පූරිත පිනකින් මගපල මාර්ගඵලයක් වට ලැබනවා නම් ඒ කෙනාට තියෙන එකම චාන්ස් එක, එකම අවස්ථාව නෙය්‍ය. කියන්නේ බොහෝ කාලයක් අමාරුවෙන් කරුණු ගලපා ගලපා මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය සහිත මේ බෝධිපාක්ෂික ධර්ම 37 අමාරුවෙන් බොහෝ කාලයක් වඩන කෙනෙකුට මාර්ගඵලයක් අවබෝධ වුණොත් තමයි සෝහන් වත් වුණොත්. එහෙන්නේ ය අර දෙගොල්ලම ඉවරයි බුද්ධ කාලේ. ඉක්මන්ට අවබෝධ කරන අය. එහෙනම් අමාරුවෙන් බොහෝ කාලයක් පුරුදු කරන්න උනන් බෝධිපාංශික ධර්ම 37 ඉගෙන ගන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් නැතුව, බෝධිපාංශික ධර්ම ගැන මන අවබෝධයක් නැතුව ඉක්මනින් නිවන් දකින්න කියලා ගියොත් එහෙම බොහෝ විට යා මොනවාරි දෘෂ්ටියක හිර වෙනවා. අවසානයේ තමන්ට හිතෙන හිතන දේ කිය කියා යනවා. තමන්ට සිල් දකින්න බැරි නම්, නමුත් තමන්ට දහම් කරුණු තේරෙනවා වැටෙනවා වගේ හිතුණු යා කියනවා නිවන් දකින්න සිල් ඕනේ නැහැ. ඕන තමන්ට සමාධියක් නැත්තම්, නමුත් තමන්ට නිවන අවබෝධ වෙලා වගේ කියලා හිතුණොත් එයා කියනවා සමාධියක් ඕනේ නැහැ. එයාට දහන් දැනුමක් නැත්නම්, නමුත් තමන් නිවන් දැක්කා කියලා හිතාගෙන ඉන්නවනම් එයා ලෝකෙට අදහස් දේශනා කරනවා නිවන් දැකිට දහන් දැනුමක් ඕනේ නැහැ. පොත්පත් කියවන එක පාලි බෝධයක්. ඔහු කියනවා. ඊළඟට තමන්ට මේ අවබෝධ වුණා වැටහුණා වගේ කියන එකක් සිද්ධ වුණේ කිසිම සංඥාවක් හිතට ගන්න නැතු ඉන්න එකෙන් නම් ආසඤ්ඤ සංඥාවක් ඉන්න. එයා කියනවා මේ නිවන් දකින්න තියෙන්නේ මේ කිසිම සංඥාවක් ගන්න එපා. ඊට පස්සේ මේ විදිහට සීලයත් ප්‍රතික්ෂේප කළා. සමහර වෙලාවට සමාධියත් ප්‍රතික්ෂේප කළා. ඊළඟට ඔය පංච උපාදාන ස්කන්ධ පටිච්ච සමුප්පාද ඔය වගේ දේවල් වල හිර වෙන්න එපා වචන ඉගෙනගෙන මේක අවබෝධ වෙනවා අවබෝධ වෙලා තියෙන්නේ ඕක තමයි කියලා කිව්වොත් අර දහං කරුණු ඉගෙන ගන්න එකත් එයා නැති කරන සමාජයට අවසානයේ ඔහම ඔහම ගිහිල්ලා කියනවා මේකේ ලේසි ක්‍රමයක් නිවන් දකින්න තියෙන්නේ ඔය ත්‍රිපිටකේ බදාගෙන ඉන්න එපා දැක්කද බුද්ධ වචනේට ගරහපු හැටි පින්වතුනි පංචශීල් පද පහවත් දන්නේ නැතුව හිටපු යුගයක් ගණින්හංශලාගේ යුගයේ උදා වුණා මහනුවර යුගයේ. එහෙම තිබිලත් අද කාලේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා වෙන මට්ටමට මේ බෝධිපාක්ෂික ධර්ම කතා වෙන මට්ටමට මේ ධර්මයේ ඉස්මතු වුණේ මේ උතුම් ත්‍රිපිටක පොත්සහන් ශීලා උතුම් ත්‍රිපිටකයේ මේ සුරක්ෂිත වෙලා ආරක්ෂා වෙලා තිබ්බ නිසා. එක එකනාගේ දෘෂ්ටි අදහස් තිබ්බ නිසා නෙවෙයි ත්‍රිපිටකයේ තිබ්බ නිසා. ඒ නිසා මේ උතුම් ධර්මයේ ආරක්ෂා වුණොත් මේ තව අවුරුදු 100ක් 200ක් 300ක් 500ක් 1000ක් ගිය තැන වුණත් ආයෙත් පින්වන්තයෙක් කියයි නිවන් දකින්න තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 37. බුදුරජාණන් වහන්සේ නිවන ගැන වදාළේ මෙහෙමයි කියලා කියයි මේ ධර්මයේ පරිසං වෙලා තිබ්බොත් ධර්මයේ පරිසං වෙලා තියෙන්නේ නැතුව ධර්මීස් මත නොවි මිනිසුන්ගේ මතවාද එක එකාගේ දෘෂ්ටි ජාල ඉස්මතු වෙවි තිබ්බොත් එක්කෙනෙක් ධර්මය අවබෝධ කළා මම රහත් වුණා කියලා එයාගේ ක්‍රමයේ කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි කොහොමද තියෙයිද පින්වතුනි රහතන් වහන්සේලාගේ බලයක් තමයි කියනවනේ රහතන් වහන්සේලා ලෝකෙට සිංහනාද කරනවා කියනවා මම නිකලෙස් උනේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩපු නිසා කියලා. එහෙනම් මේ අසංඛීය ගණන් මඟඵල ලැබපු මේ බුද්ධ ශාසනේ රහතන් වහන්සේලා කෝටි ගණන් වැඩ හිටපු බුද්ධ ශාසනේ අවසානයේ එකම එක නිවන් මාර්ගයේ විදියට බෝධිපාක්ෂික ධර්ම 37 ඉතුරු වුණේ. හැබැයි අද කාලේ මඟපල් ලබන අය ගත්තොත් එමේ එක්කෙනෙක් මඟපල් ලබනවා එක විදියකට තව එක්කෙනෙක් එක විදියකට එයාලා කියන ඕක නෙමෙයි හරි මේක මම කියන එකයි හරි අනිත් අයගේ වැරදි ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤන්ති මං කියන එකමයි හරි අනිත් අයගේ වැරදි එහෙම කිය 10 දෙනෙක් ගත්තොත් එමේ අදහස් 10ක් ඔය විදියට ඇත්ත රහතන් වහන්සේලාගෙන් අදහස් ආවනම් කෝටි ගණන් රහතන් වහන්සේලා පහළ වුණ බුද්ධ ශාසනේ රහත් වෙන විදි කෝටි ගණක් තියෙන්න පුළුවන් වෙන්න ඕන. අද වෙනකොට ඒව වෙනම පොත්වල ලියවිලා තියෙන්න ඕන. එහෙම නැත්නම් පරම්පරාවෙන් පැවතගෙන ඉන්න ඕන නිවන් දකින ක්‍රම කෝටි ගණක්. නමුත් අරහත් ඊටපත් වන සියලු රහතන් වහන්සේලා සිංහනාද කළේ අපි මේ නිකලෙස් වුණේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩපු නිසා. එකම එක නිවන් මාර්ගය සතර සතිපට්ඨානෙ පිහිටලා මාර්ගාංග 8ක් වඩලා මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කළා. එතකොට එහෙනම් හොඳටම තේරුම් ගන්න අපිට එක එක්කෙනාගේ අදහස්වත් මති මතාන්ත ඉදිරියට මේවා මේ සමාජී වසා ගැනීමවි එක එක්කෙනා මඟපල් ලැබපු ක්‍රම බුදු කෙනෙක්ගේ ධර්මයේ වසා දමාවි. කොහේ හරි පින්වන්තයෙක් ඉන්නවා නම් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේනේ නිවන් දැක්ක ඉස්සල්ලාම. නිවන් මාර්ගයේ දේශනා මග්ගඤ්ඤෝ මාර්ගය දන්න කෙනා මග්ග විදු මාර්ගය අවබෝධ කරපු කෙනා මග්ග කෝවිදු මාර්ගයේ අක්ෂයෙන් දක්ෂ කෙනා මග්ගඛායි මාර්ගයේ දේශනා කරපු කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා නිවන් මාර්ගය කියන්නේ හරියටම මොකද්ද කියලා අපි ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිවන් මාර්ගයේ කාරණා 37කට කොටස් කරලා විස්තර කරලා අපිට වදාලා. නිවනටම මේ බෝධිපාශික ධර්ම තියෙන්නේ දිව්‍ය ලෝක උප්පත්තියක්වත්, මනුෂ්‍ය ලෝක උප්පත්තියක්වත්, සංසාර ගමනක් පිණිසවත් නෙවෙයි. ඒකාන්තයෙන් මේ මාර්ගේ කොහෙටවත් හැරෙන්නේ නැහැ. මේ කියන බෝධිපාශික ධර්ම 37ම කෙලින්ම එකම එක තැනකට තමයි තියෙන්නේ. ඒ තමයි අමහා මහ නිවන. ඉතින් එයින් අපි ඉගෙන ගන්නට අදින්දල ඉගෙන ගන්නවා මේ බෝධිපාශික ධර්ම 37න් සතර සතිපට්ඨාන තමයි ඉස්සල්ලාම තියෙන කාරණා හතර. ඒ සතර සතිපට්ඨානෙ අපි ඉගෙන ගන්නවා. පින්වතුනි සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ සිහිය පිහිටවන ආකාර හතරක්. සිහිය පිහිටවන්න සුදුසු ස්ථාන හතරක්. ඊටපොට දැන් ඔන්න අපේ අභිධර්මෙගම අභිධර්මයේ තියෙනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම හතරකට කොටස් කරලා තමයි අභිධර්මයේ විස්තර කරන්නේ. අභිධර්මයේ දේශනා කළේ දිවිවරුන්ට. දිවිවරුන්ට ගොඩාක් ප්‍රකටයි කයට වඩා හිත. සාමාන්‍ය දෙවි කෙනෙක් වුණත් මිනිස්සෙක් දිහා බලන්නේ හෝ මිනිස්සෙක් සමග සම්බන්ධ වෙන්නේ කයත් එක්ක නෙවෙයි. ඔහුගේ සිත තමයි අල්ලන්නේ. මනුෂ්‍යෙක් මනුෂ්‍යෙක් එක්ක සම්බන්ධ වෙන්නේ කයෙන්. කය තමයි ඉලක්ක කරන්නේ. කය තමයි හසුරවන්නේ. කයෙන් තමයි ප්‍රයෝජන ගන්න. කය තමයි නටවන්නේ. දෙවිවරුන්ගේ ලෝකයේ තියෙන මනෝභාවය. ඒ දෙවිවරුන්ගේ හිතට ප්‍රීතිය උපදුනාම ශාරීරික වාරණ වෙනස් වෙනවා. දෙවරුන්ගේ හිතේ තියෙන ප්‍රීතිය පුණ්‍ය ශක්තියත් එක්ක තමයි දෙවරුන්ගේ ආනුභාවය තියෙන්නේ. ඒ නිසා දෙවියන් ගොඩාක් ප්‍රකටයි ශරීරයට වඩා හිත. ඒ නිසා දෙවියන් දහන් දෙසන්දී සිතයි සිතවිලි රූපයි නිවනයි කියන වදාලා චිත්ත චෛතසික රූප නිබ්බාන. නමුත් මිනිසුන්ට ප්‍රකට ඇඟ මිනිසුන් ඉක්මනට තේරෙන්නේ ශාරීරිය ගැන. ඒ නිසා මිනිසයන්ට අවබෝධයක් කරා යෑමේදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මිනිසයාට සිහිය පිහිටවන්න වදාලා කය ගැන. ඒකට කියනවා කායානුපස්සනා. ඉතින් මිනිසෙ ඊළඟට ගොඩාක් ශලිත වෙ ඉන්නේ වේදනාවත් එක්ක. සැප වේදනා, දුක් වේදනා, සැප දුක් රහිත වේදනා. ඉස්සල්ලාම කය ඊළඟ වේදනාවත් එක තමයි පටලැවෙන්නේ. වේදනානුපස්සනාව. ඊළඟට මිනිස්සු රාගය, ද්වේෂය, මෝහය, ඒ සිතේ මනෝභාවයන් එක පටලැවෙන්නේ. සිත මේ සිතත් එක්ක. චිත්තානුපස්සනාව. මිනිස්යාට සැඟවිච්චම ස්වභාවය තමයි සිතේ ඇති වෙන ධර්මතා. ඒක සංගවිලාම ප්‍රකට වෙන්නේ නැතුවම තියෙනවා. ආන්නේ වයි ළඟට අල්ලන්න කිව්ව ධම්මානුපස්සනා. ඒ නිසා සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතරම සතර සිහිය පිටවන්න ඕන ක්‍රම හතරම තේදිලා තියෙන්නේ පිළිවෙලට. ඒ නිසා නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානෙ කායानुපස්සනා හොඳට තේරුම් ගන්න ඕන. වේදනානුපස්සනාව තේරුම් ගන්න ඕන, චිත්තානුපස්සනාව තේරුම් ගන්න ඕන, ධම්මානුපස්සනාව තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සු ආසයින් හදාදම නිවන් දකින්න. අද සුවන් වෙන්නේ නැත්තම් ඊළඟට අදාදම මඟපල් ලබන්නේ නැත්තම් කියලා මිනිස්සු ආසයිනේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරි එහෙම පුළුවන්. එහෙනම් මෙහෙම කරන්න ඕන කිව්වා. අදාදම නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානේ සීහිය පිහිටවන්න ඕන කිව්වා. මොහොතක්වත් හිත බැහැරට යන්න නැතුව උපමාවකින් වදාලා. ඒ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න එක්තරා දාසයෙකුට, එක්තරා පුරුෂයෙකුට විශාල තෙල් හැලියක් දෙනවා උළුවේ තියාගනින් කියලා. මේ තෙල් හැලියේ කට මට්ටමට උඩටම අර කටේ උඩ ජෙල් එක වගේ උඩින්ම දෙනවා කොයි මොහොතේ තෙල් ටික ඇලෙයිද දන්නේ නැහැ. එහෙම තෙල් කලයක් ඔලුවට දීලා කඩුවක් අතට ගත්ත වදකෙක් පිටිපස්සෙන් තියෙනවා. එම්බා පුරුෂය ඔබ දැන් ඵලයක්. මේ කඩුව අතට ගත්ත මිනිසෙක් වදකෙක් ඔබගේ පිටිපස්සෙන් එනවා. යම් මොහතක මේ තෙල් කලය තෙල් කලින් තෙල් බින්දුවක් හරි හැලනද එතන දීම නුඹගේ හිස ගසා දානවා කියලා දැන් ඔන්න කියනවා. දැන් අන්න අරයා තෙල් කලිය ඔළුවේ තියාගෙන එනවා. එනකොට දැන් ජනපද කල්යාණී ඒ ජනපදයේ ඉන්න ලස්සනටම නටන්න පුළුවන් නාරිය ලස්සනටම නටන්න පුළුවන් ලතාව ලස්සනටම නටන්න පුළුවන් ස්ත්‍රිය ලස්සනටම නටන්න පුළුවන් කත ඒ සොඳුරු ලලනාව මනාව මිහිරි ගීත ගායනා කරමින් සොඳුරු ලෙස නටනවා. අර යන පාරේ කොසෙක්ද කියනවා නම් යන මිනිස්සු ඇගේ නැටුම් දර්ශනෙන් ඇගේ කටහඬෙන් මොමුතු වී ඔසවන ලද පිය පහළට හෙලන්නතු බලාගෙන ඉන්නවා. තබරන ලද පියවරෙන් පසු පියවර ඉදිරියට ගන්නතු ඉන්නවා. ඇස් පිල්ලම් ගහන්නතු සිටිනවා. ඒ ඉච්ඡර ලස්සනයි. මනස්කාන්තයි. මනමෝහණීයයි. ඇගේ රංගනය. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔය ජීවිතේ කැමති අමරිතුකාමෝ මැරෙන්න කැමති නැති ජීවිතකාමෝ ජීවත් වෙන්න කැමති කෙනා අර තෙල් කලිය ඔළුවේ තියන්නේ දැන් යනවනේ. එයාගේ පිටිපස්සෙන් එනවනේ බින්දුවක් හැලියනින් මම බෙල්ල කපනවා කියලා වදකියා. දැන් මොනවා කර කර හිටියත් අර ජනපද කල්යාමි ලෝකේ තියෙන සුකුරුත්තන් නාදගම් ඔක්කොම ටික දැම්මත් දැන් මෙයා හැරිලා බලයිද බලන්නේ. මෙයා මෙයාගේ ගමනම යනවා. හැරිලා බැලුවොත් ඉවරයි. ආන් ඔය වගේ කිව්වා. කෙනෙකුට නිවන් දකින්ද නිකලෙසින්ද බැරි විදිහට ජීවිත අවබෝධයක් කරා යන්න බැරි විදිහට ඔහු ලොහු බඳින බලවේගයක් තියෙනවා. මේකට කියනවා මහර බලවේගය කියලා. ඔහුට අසු නොවෙන්න නම් මොහොතක්වත් අවස්ථාවක් නොදී ඉන්න ඕන. මොහොතක්වත් ඔහුට අවස්ථාවක් නොදෙන ක්‍රමයේ තමයි සතර සතිපට්ඨාන. තෙල් කලයක් කිහේ තියාගෙන යන කෙනා යම් අවධානයකින් යම් කිසි සිහියකින් යම් කල්පනාවකින් යම් එකඟ වූ සිතකින් යන් අරමුණකින් යන් ඉලක්කයකින් යනවද ඒ විදිහටම සතිපට්ඨානෙ ඉන්න ඕන කියලා. ආන්නේ කිනාතන අදාද නිවන් ලැබේ. ඒ කිනාතන අදාද නිවන් ලැබේ. නමුත් පින්වතුනි යථාර්ථයේ දේශ බලන්න. ඇත්ත දිහා බලන්න. මේ බණක් අහනවා මේ නාට්‍යයක් බලනවා. මේ බණක් අහනවා මේ සින්දුවක් අහනවා. මේ බණක් අහනවා මේ ප්‍රවෘත්ති අහනවා. මේ බණක් අහනවා මේ රණ්ඩු වෙනවා. මේ බණක් අහනවා මේ හොදි හැඳි ගන්නවා. මනුෂයාගේ හිත තියෙන්නේ කී කෝටියක් වැඩවලද. මේ දැස පියාගෙන සතර සතිපට්ඨානෙ වඩන් තින්ද ගන්නවා. මේ නැගිට ගමන් ආයේ පරණ ලෝකෙට යනවා. නිවන ඇතුනේ නිවන් මාර්ගේවත් නිවනේවත් බුද්ධානුශාසනාවේවත් තියෙන වරදක් නිසා නොවේ. මනුෂ්‍යයාගේ හැකියාවේ තියෙන දුර්වලතාව නිසා. මෙයා මනුෂ්‍යයාගේ හැකියාවේ තියෙන දුර්වලතාව නිසා. ඒ නිසා මේ නිවන් මාර්ගයේ පැහැදිලිව තේරුම් අරන් අරුබුදයක් හටගන්න නැතුව වාද විවාද කරන්නේ නැතුව මනාව පුරුදු කරගෙන කෙනෙක් යනවා නම් එයාට නිවන් දකින්න අවස්ථාව තියෙනවා. බුද්ධ ශාසනයේ ප්‍රතිපන් ලබා ගන්න අවස්ථාව තියෙනවා. එයාට මං අද අර කලින් අපි විස්තර කළා වගේ අද නිවන් දකී හෙට නිවන් දකී කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. හරියට මාර්ගයේ වදිනවා නම් කිකිලි හරියට බිත්තර ටික රකිනවා නම් ඒ බිත්තර පලාගෙන මේ කුපුළු පෙටව මතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගයෙන් කෙනෙක් බැහැර වෙන්නේ මේ මහර බලවේගවලට අහු වෙන්නේ සුදුසු තැන ඉන්නේ නැහැ. ඒ නිසා තමයි නිවන් මාර්ගයෙන් බැහැර වෙන්නේ. සුදුසු තැන මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සකේ පෙට්ටිකේ විෂේ තමන්ගේ පියාගේ තැන වාසය කරන්ට අගෝචර ස්ථානවල චරණය කරන්ට හැසිරෙන්න එපා. උපමාවක් වදාළා. අහසේ පියාසර කරන්න ගියාපු කැටකිරිල්ලේ උකුස්සෙකුට වුණා, ගිජුලීනෙකුට වුණා. කැටකිරිල්ලා කියන ඉකුරුල්ලා ගින් නිවහන තමයි මේ පස් නගුලින් මේ පස් මේ මතු කරලා හෝ උදැල්ලෙන් කොටලා හෝ එහෙම නැත්නම් ওই පස් පිටලියට හදාගත්ත පොඩි කුහරයක තමයි ගැට කුරුල්ල ජීවත් වෙන්නේ. මේක ආකාශයේ සැරිසරන්න ගිහින ගිජුලීනියකට අහුවුණා. ඉතින් ගිජුලීනියට අහුවෙලා මෙයාගේ මඟ මිරිකගෙන යද්දී අර කැටකිරිලි කියනවා යසවා මට වෙන්න මට උන වැඩි. මං හරි තැන හිටියනම් මට මේක වෙන්නේ නැහනේ. මම හරි තැන හිටියනම් මගේ උරුමේ පිය උරුමේ හිටියනම් මේක හරිය මෙහෙම වෙන්නේ නැහනේ. මට නොසුදුසු තැන්වල පියාඹන්න ආපු නිසා මට මෙහෙම වුනේ. ඒ නිසා මටම යසවා මෙහෙම වුනේ කොහොඳයි. ඉතින් ගිජුලිහිණියා කල්පනා කරනවා ඈ කැටකිරිලි. තෝ මොකද්ද ඔය දොඩන්නේ? උඹලාට තියෙනවා උඹලගේ උරුමේ කියලා තැන්. දොස්කෝ මගේ උරුමේ තමයි පස් පිටෙල්ලියට. ඒ තැන මම හිටියනම් තොපි වාගේ 1000ක් ආවත් මාව අල්ලන්න බෑ කිව්වා. අභිමාණයෙන් කිරිලි කියනකොට ඒක අර ලැජ්ජාවක් වගේ ගිජුලිණියට. ගිජුලිණියා කිව්වා හරි මං දැන් උඹ අතාරිනවා. තෝ ගිහිල්ලා දැන් හිටපියතුගේ තාත්තගේ තැන. බලපිය මං බල්ලා ගන්න හැටි. ඉතින් ඔන්න කැටකිරිල්ල අතහැරියා. අතෑරිය ගමන් පිය බාගෙන ඇවිල්ලා චූටි කිරිලි පස්පි දෙල්ලක් උඩට ගියා. මුදල්ල කෑ ගහලා කිව්වා ඒ ගිජුලීනිය මෙහෙමාර. දැන් තොගේ බල පුළුවන්කාරකම් පෙන්න පිය කියලා කෑ ගැහුවා. හිටපිය තොට කියලා අර ගිජුලීනිය ආකාශ ඉඳලා තටු දෙක දෙපැත්තට දාගෙන වීගෙන් ආවා. ඒ එන මොහොතට අර කැටකිරිලි වීගෙන් පස්පි දෙල්ල ඇතුට ගියා. අර ආපු වේගයේ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලනය කරගන්න බැරුව ගිජුලිහිණියා පස්ටි දෙල්ලේම පපුව වැදලා මැරිලා ගියා. කිරිලි බේරුණා. බුදුරජාන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ඕක ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා නුඹලාට කියන්න තියෙන මේකයි තාත්තගේ තැන ඉන්න. එතකොට ආරක්ෂාව තියෙනවා. නිවන් මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒ තාත්තගේ තැන මොකද්ද? පිය උරුමේ කුමක්ද? ඒ තමයි මේ සතර සතිපට්ඨානය. කොමග්ද මේ සතර සතිපට්ඨානය? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. එකම එක මාර්ගයයි තියෙන්නේ. සත්තානං විසුද්ධිය. මේ සත්වයා සුද්ධ කරන්ද එකම එක මාර්ගයක් තියෙනවා. ශෝක පරිද්ධවාන සමතික්කමාය. ශෝක වැළපීන් ඉක්මවා යන්ත එකම පාරක් තියෙනවා. ශෝක කර කර අඬ අඬ කඳුළු සලසලා ඉන්න ජීවිතයක් තියෙනවනේ. ඕනෝක ඉක්මවලා යන්ත එක ක්‍රමයක් තියෙනවා. ඥායාස අධිගමාය. චතුරාරි සත්‍ය අවබෝධ කරන්න ක්‍රමයක් තියෙනවා. මාර්ගය නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණේ සාක්ෂාත් කරන්න ක්‍රමයක් තියෙනවා. එකම එක මාර්ගය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨානය. කතමේ චත්තාරෝ කුමන්දේ සතර සතිපට්ඨානේ සතර ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානු පංචී විහෙරතේ ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කායේ කායano බලමින් කායano පස්සනා භාවනාවේ දිවාසය කරනවා කායano බලමින් වාසය කරනවා ආතාපි කෙලෙස් තව තවා මොකද මේ වැඩේට හිත දෙන්නේ නැහැ පින්වත්නි අපේ හිත කැප වෙන්න කැමති නැහැ මේකට අන්නේ ඒක තවන්න ඕනේ කෙලෙස් ආතාපි සම්පජානෝ හොඳ නුවණක් තියෙන්න ඕන මේක වඩන්න හරියට වඩන්න සතිමා හරියට සිහිවිතවන්න ඕන විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ කෙරෙහි තියෙනවෝ දැඩි ලෝභය දොම්නසක් දුරු කරනවා ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ජීවිත අපේක්ෂාව අත්හැරලා සතිපට්ඨාන වඩන මේක ගොඩින් shape වෙලා යන්න වඩන එකක් නෙමෙයි එතකොට මේවා ගැන මම ඊළඟ දවසේ තවත් විස්තර කරන්නම් ওই වචනවල අර්ථ. දැනට මේ සතිපට්ඨාන කියන්නේ කොහොමද කියලා මම කියවේ. එතකොට වේදනාවත් ඒ විදිහට. සිත ගැනත් ඒ විදිහට. ධර්මතා ගැනත් ඒ විදිහට සිය පීඨවනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේක තමයි නිවන් මාර්ගය. එතකොට මේකෙන් අපිට ඉස්සල්ලාම තියෙන ඉස්සල්ලාම හොඳට ඉගෙනගෙන මොකද්ද කියලා නිවන් මාර්ගයේ වඩන හැටි හිතට පැහැදිලි තේරුමක් ගන්න ඕන. ඉතින් සාමාන්‍ය ලෝකෙත් තියෙනවා නොදැන ගියොත් අතරමඟ, දැන ගියොත් අතරගම කියලා. නිසා තමන් පුරුදු කරන නිවන් මාර්ගයේ තමන් කැමති නිවනට යන ක්‍රමයේ හරියට තේරුම් ගන්න. ඒ නිසා මේවා අකුරක් ගානේ පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි ඉදිරි වැඩසටහන්වලදී විස්තර කරන අදහස කැමැත්ත අපි තුල තියෙනවා. ඉතින් ඒ නිසා සත්‍විස් බෝධිපාංශික ධර්මයන්ගේ තියෙන පුරුදු කිරීමේ වැදගත්කමත්, ඒවා පුරුදු කරන අය නිවන් දකින ආකාරයත්, සතර සතිපට්ඨානේ සත්‍විස් බෝධිපාංශික ධර්මවල මූලික කාරණා හතර සතර සතිපට්ඨානේ, සතර සතිපට්ඨානේ කියන්නේ කුමක්ද කියන කාරණාවත් අද දහම් වැඩසටහනින් අපි ඉගෙන ගත්තේ. ඉතින් මේවා හොඳට මතක තියාගන්න ශ්‍රවණය කරන්ද, ඊළඟට පුළුවන් අය දහම් පොතක සටහන් කරගන්න. ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී සංසාර දුක ගෙවා දමන නිවන් මාර්ගය පිළිබඳව ඔබ ඉගෙන ගන්නේ. ඉතින් ඔබ කාටත්, අපි කාටත් මේ උතුම් නිවන් මාර්ගයේ දියුණු පවුණු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.